සැදැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයිති බොහෝජන දායක සූත්‍රය. මේ සූත්‍රයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ ආහාර පාන දන් දීමෙන් ලැබෙනා වූ ආනිසංස හතරක් පිළිබඳව. භෝජනම් භික්ඛවේ දදමානෝ දායකෝ පටිඝාහකානං චත්තාරි තානානි දේති. භෝජනේ දෙන්නා වූ දායකයා ප්‍රතිග්‍රාහකයන්ට කරුණු හතරකින් සංග්‍රහ කරනවා. මොනවද මේ කාරණා හතර? ආයොන් දේති, වන්නන් දේති, සුඛං දේති, බලන් දේති. ආයුෂ, වර්ණය, සැපය, බලය කියන මෙන්න මේ කාරණා හතරත් එක්කයි අපි දානය දෙනවා කියලා කියන්නේ. අන්නදෝ බලදෝ හෝති කියලා ධර්මයේ මෙය සඳහන් කරනවා. ආහාර පාන දන් දීම බලය දන් දීමක් කියලා. අපි යම්කිසි කෙනෙකුට මෛත්‍රී සාගතව මනාව සකසලා සුසුසු කල්හි යම්කිසි කෙනෙක්ගේ අවශ්‍යතාවය සඳහා විශේෂයෙන් ආහාර පාන වලින් උපස්ථාන කරනවා නම්, පරිත්‍යාග සීලය වෙනවා නම්, අන්න ඒ දානය සමගම අපි එතනත්තාට ආයුෂය දෙන කෙනෙක් වෙනවා, ශරීර වර්ණය දීමක් වෙනවා, සැපය දීමක් වෙනවා, බලය දීමක් වෙනවා. යাদি සංවපතේ වීජං තාදි සංහරතේ පලං කියලා ධර්මයේ සඳහන් වෙන ආකාරයට අපි යම්කිසි විදියකටද බීජ වපුරන්නේ අපට ලැබෙන ප්‍රතිඵලයත් ඒ විදියමයි. අපි මෙත්සහගත සිතෙන් අන් අය වෙනුවෙන් ආහාර පාන මූලික කරගෙන මේ ආයුෂ ආදී සම්පත් අතර දෙනවා නම් එහි ප්‍රතිඵල විදියට අපටත් එය පෙරලා අපේ ජීවිතය කරා පැමිණෙනවා. ආයුම් කෝපන දත්වා ආයුෂ භාගී හෝති දිබ්බස්සවා මනුසස්සවා. අපි ආහාර පාන දන් දීම සමගම අන් කෙනෙකුට ආයුෂ දෙනවා කියලා කියන්නේ අපිත් ඒ ආයුෂට හිමිකාරයන් බවට පත් වෙනවා. දිව්‍ය ලෝකයේ හෝ මනුස්ස ලෝකයේ හෝ අප ඉපදෙන අවස්ථාවකදී අපට මේ සම්පත් ලැබෙනවා. වන්නන් දත්වා වන්නස්ස භාගී හෝති දිබ්බස්සවා මනුසස්සවා. ශරීර වර්ණය අපි අන් කෙනෙකුට දෙනවා කියලා කියන්නේ අපටත් ඒ ශරීර වර්ණය එහි ඉෂ්ට විපාක විදියට ලැබෙනවා. සුඛං දත්වා සුකස්ස භාගී හෝති දිබ්බස්සවා මනුසස්සවා. සැපය දන් දීමෙන් අපටත් දිව්‍යමය වූද මානුෂ්‍යමය වූද සැපය ලැබෙනවා. බලන් දත්වා බලස්ස භාගී හෝති දිබ්බස්සවා මනුසස්සවා. බලය දන් දීලා අපිත් බලය ලබා ගන්නයි බවට පත් වෙනවා. මෙන්න මේ හතර දායකයා විසින් ලබනවා ප්‍රතිග්‍රාහකයන්ට ආහාර පාන දන් දීමේ ආනිසංස විදියට. බුදුදහම තුල දානය පිළිබඳව නිරතුරු අවධාරණය කළා තියෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ සමාජයේ යහපැවැත්ම සඳහා අසරණ දුගී මගී යාචකාදීන්ට අපෙන් කිසියම් සේවයක් වෙන්නට ඕන. ඇතැම් විට කර්මානුරූපව සමහර විට සමාජ විෂමතාවය නිසා යම්කිසි කෙනෙකුගේ තියෙන අලසභාවය ආදී නිසා මේ මනුස්ස ලෝකයේ බොහෝ දෙනෙක් දුකසේ ඉන්නවා. ඒ නිසා අපට ඒ අය වෙනුවෙන් කිසියම් මෙහෙවරක් කරන්න පුළුවන් නම් ඒක එකාන්තයෙන් සමාජ මෙහෙවරක් වෙනවා. අනෙත් අතින් අපේ ලබන කෙනා කෙරෙහි මෛත්‍රී සහගතව විශේෂයෙන් ආහාරයක් දන් දෙනවා කියන්නේ අපේ හිතේ තියෙන ලෝභකම අඩු වෙනවා. අපේ හිතේ ආධ්‍යාත්මික සතුට දිනු වෙනවා. පීති මුදාරං වින්දති දාතා කියලා සඳහන් කරනවා. දන් දෙන තැනැත්තා උතුම් වූ ප්‍රීතිය භුක්ති විඳිනවායි කියලා. එනිසා අපේ හිත මසුරු මලින් දුරු වෙන තරමට පරිත්‍යාග සීලී වෙන පමණට අපේ හිත පිරිසිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට මේ දානේ ආනිසංස විදියට මේ ජීවිත කාලය තුලදීම බාහිර ලෝකයෙන් ප්‍රශංසාව ලැබෙනවා. දදං මිත්තහනි ගන්තති කියලා සඳහන් කරනවා. දන් දෙන තැනැත්තා මිතුරන් දිනා ගන්නවා. තමාට කීර්තියක් පැතිරෙනවා. අන්නේහි ආනිසංස විදියට තමන්ට සමාජගත ජීවිතයේදී බොහෝ වරප්‍රසාද ලබා ගන්නටත් සමාජයේ ඉහළට යන්නටත් එක හේතුවක් වෙනවා. එතනින් නොනවති අපි විශේෂයෙන්ම දානය ඉතාම ඉහලින් සම්පූර්ණ කරනවා නම් සක්කච්ඡන් දානං දේති මනාව සකසල දානය දෙනවා නම් සහත්තන් දානං දේති සියතින්ම දානය දෙනවා නම් චිත්තිකත්වා දානං දේති ගෞරවයෙන් දානය දෙනවා නම් අනපවිද්දන් දානං දේති නිතර නිතර දන් දෙනවා නම් ආගමන දිට්ඨිකෝ දානං දේති කම්පන අදහගෙන දානය දෙනවා නම් මෙන්න මේ ලක්ෂණ වලින් කිසියම් කෙනෙක් දානය පුරුදු කරනවා නම් අන්නේ තැනැත්තාට විශේෂයෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා ඒ ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්නටත් අවස්ථාව ලැබෙනවා. අන්නේ ධර්ම ශ්‍රවණේ ආනිසංස විදියට ඒ තැනැත්තා මේ දානයම පාදක කරගෙන ඔහු සීලයට එළඹෙනවා. කායික වාචික සංවරය විශේෂයෙන්ම පංචශීලයේ ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා. එහි ආනිසංස විදියට ඔහුට සුගතිය ස්ථාවර කරගන්නත් හැකියාව ලැබෙනවා. එතනින් නොනවති තවදුරටත් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඔහු මේ සසර පැවැත්ම, දුක, සත්‍යාගයේ හට ගැනීම හා නිරෝධය, සසර ස්වභාවය ධර්ම ශ්‍රවණය තුලින් තේරුම් අරගෙන ඔහු සමාධි ප්‍රඥා වඩනවා. ලැබෙන හැම මොහොතකම කිසියම් කුසල අරමුණක හිත තියාගෙන කාම ඡන්ද ආදී නීවරණයන්ගෙන් හිත මුදවා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ චිත්ත සමාධිය තුලින් ඔහු මේ ජීවිතයම බමලොක් කරගෙන තමාගේ ආධ්‍යාත්මික සතුර දිනෙන් දින දියුණු කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ සමාධිමත් වෙච්ච සිතින් එතනත්තා ලෝක යථාර්ථය බලනවා. හැම මොහොතෙම ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හටගන්න ආකාරයත්, හේතු ඇති කල්ලි හටගන්නා වූ මේ ස්වභාවයන් හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙන ආකාරය, මේ අනිත්‍යතාවයේ උදේවැය එතනත්තා නෝනින් දකිනවා. අන්නේ ප්‍රතිඵල විදියට මේ ජීවිත කාලය තුලදීම හෝ බාහිර ලෝකයෙන් ටිකින් ටික නිදහස් වෙමින් භෞතික ලෝකයෙන් එන දුක් ටික නිදහස් වෙනට ඔහු කටයුතු කරනවා. එපමණක් නෙවෙයි, ආධ්‍යාත්මික වශයෙන් චිත්තචෛතසික පැත්තෙනොත් ඔහු මේ අනිත්‍යතාවය බලලා, ඒ හේතුඵල ධම දැකලා, සමුදය දැකලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙහි ප්‍රතිඵල විදියට එතනත්තා තමන්ගේ ජීවිතයේහි ඍජු ප්‍රතිපදාව බවට පත් කරගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අංග අට තමාගේ ජීවිතයේහි ප්‍රතිපදා බවට, ගමන් මඟ බවට ඔහු පත් කරගන්නවා. දානෙන් ආරම්භ කරන මේ ආධ්‍යාත්මික ජීවිතය ඒ වඩාත්ම අර්ථවත්ව සිල්වත් ගුණවත් අය වෙත මෛත්‍රී සාගතව පූජා කරමින් කම්පන අදහගෙන අප මේ කටයුතු සිදු කරනවා නම් වඩ වඩාත්ම කල්යාණ මිත්‍රත්වයේ වෙත සමීප වෙලා අපේ ජීවිතය සීලෙන් සෝභමාන කරගෙන සමාධියෙන් වඩාත් ලස්සන කරගෙන සතිපට්ඨානය තුළින් විශේෂයෙන් ආරියසංගික මාර්ගය අනුගමනය කරමින් අපේ ජීවිතය මේ ලෝකයේම මේ අවස්ථාවේදීම ඉහළම තලයකට පත් කරගන්නට අප නිරතුරුව කටයුතු කරන්න ඕන. දානය අපි එකතකින් ආහාර පාන ආදී වශයෙන් අපි ආමිසයෙන් ලෝකයට දානය ප්‍රදානය කරන අතරේදී ඒ නොනවති අපි අබේ දානය විදියට සත්‍යයන්ගේ ජීවිත රැකදීම වශයෙන් ජීවිත ආරක්ෂා කිරීම වශයෙන් දෙන දානයත් පුරුදු කරන්න ඕන. විශේෂයෙන් පංචශීලයේ රැකීම අබේ දානය දීමක් විදියට සලකනවා. මේ ලෝකයේ මරණ බයෙන් ඉන්න සත්‍යයන් ඒ මරණ බියෙන් මුදවන විදියට ක්‍රියා කරන්න පුළුවන් නම් ජීවිත ආරක්ෂා කළ දෙන්න පුළුවන් නම් ඒක අබේ දානයක් වෙනවා. ඊටත් වඩා ඉහළට ගිහිල්ලා ධර්ම දානය දෙනවා නම් එය තමයි ලෝකේ දෙන්න පුළුවන් ඉහළම දානය. සම්බදානං ධම්ම දානං ජනාති කියපු විදියට යම් කිසි කෙනෙක් යහමගට ගන්නට, සුගතියට ගන්නට, නිවන් මාර්ගයට ඇතුළු කරලන්නට කිසියම් අනුශාසනාවක් කරන්න පුළුවන් නම්, වෙන කෙනෙක් ලවා කරවන්න පුළුවන් නම්, ඊට අදාළ දේශනාවක් පත පොතක් දීලා කිසියම් කෙනෙක් දහමට නැඹුරු කරන්න පුළුවන් නම්, ධර්මයෙන් අනුග්‍රහ කරන්න පුළුවන් නම්, මෙන්න මේක තමයි මේ ලෝකයේ ඉහළම දානෙ විදියට බුදුරජාණන් වහන්සේ කළේ. අප යම් කිසි කෙනෙකුට දෙන ආහාර පාන එක දින කිහිපයකට පමණ ප්‍රයෝජනවත් වන්නේ. නමුත් ඊටත් වඩා වටිනවා යම් කිසි කෙනෙකුට අපට ධර්මයෙන් උදව්වක් කරන්න පුළුවන් නම් ඔහු දානේ ලබා ගන්න අතරේදී ඒ කෙනා දානේ ලෝකෙට පුහුණු කරලා ඔහු සුගතිය සහ නිවන ලබා ගැනීම සඳහා ක්‍රියා කරනවා. ඒ නිසා අංගුත්තර නිකායේ දැක්වෙන මේ උතුම් දේශනාව බොහෝජන දායක සූත්‍රයම පාදක කරගෙන ආයු වර්ණ සැප බල ලැබෙන මේ දානය පුරුදු කරමින් ධර්ම මාර්ගයේ ඉදිරියට ගිහිල්ලා සසර ගමන සුගතිගාමී කරගෙන උතුම් නිවනින් සැනසීමට අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනාවත් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.